අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයේ අරිය ධම්ම ස්වාමින්දයන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්බුද්දස්සේ බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේසේති දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසේති සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේසේති තින්නෝසෝ භගවා තරණාය ධම්මං දේසේති මුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේති අස්සද්ධෝසෝ භගවා අස්සාසාය ධම්මං දේසේති පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි කුම්භකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් ගුණකතනය කිරීමේදී පරිසම්යදා මග්ගපාලී දේශනා කරන ලද සූත්‍ර පාඨයක් මේ ප්‍රකාශ වුනි. මේ තේරුම බුද්ධෝ සෝ භගවා ඒ භාග්‍යවතුන් වහන්සේ ස්වයම්භූ ඥානයෙන් චතුරාර්ය සත්‍ය ධර්මයේ සහිත සරුව ධර්මයන් සරුවාකාරයෙන් සර්වඥතාඥානෙන් ආબોධ කොටගෙන බෝධාය ධම්මං දේසීති. හිරෝපාරමී ඇති සූවිසි ආසංක ගණන් ජනතාවට එම චතුරාරි සත්‍ය ධර්මයේ ආબોධ කරගන්න පිණිස ධර්ම දේශනා කරනසේක. දන්තෝසෝ භගවා ධම්මතාය ධම්මං දේසීති. ඒ භාග්‍යවතුන් වහන්සේ ආත්මය දමනය කොටගෙන ඒ කියන්නේ සීලෝම හේස ධර්මයන් සර්වප්‍රකාරයෙන් වාසනා සහිතම ප්‍රාණය කොට වදාරමින් ආත්ම දමනය කොටගෙන ලෝවැසි අසංක ගණන් ජනතාවට ආත්ම දමනය සඳහා ධර්මයේ දේශනා කරන සීක. සන්තෝසෝ භගවා සමථාය ධම්මං දේසේති. ඒ භාග්‍යවතුන් වහන්සේ ඒස ධර්මයන් සරුවප්‍රකාරයෙන් ප්‍රහාණය කිරීම නිසාම සරුවප්‍රකාරයෙන්ම සාන්ත භාවයට පත්වී ලෝවැසි අසංඛ ගණන් ජනතාවට ආත්ම සංයමයේ පිණිස ධර්ම දේශනා කරනසේක. තින්නෝසෝ භගවා කරණාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ජාති කාන්තාර, ජරා කාන්තාර, ව්‍යාධි කාන්තාර, මරණ කාන්තාර, ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස කාන්තාර මේවායින් එතරෙහි සංසාර සාගරයෙන් එතරෙහි සතර මහා ක්ලේශ ඕගයන්ගෙන් එතරෙහි ලෝවැසි අනන්ත අපරිමාණ ජනතාවට මේ සංසාර කාන්තාරයෙන්ද සංසාර සාගරයෙන්ද එවාගෙම සියම ක්ලේශ ධර්මයන්ගෙන් එතර වීම සඳහා ධර්ම දේශනා කරන සීක මුත්තෝසෝ භගවා මෝචාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සීලම ක්ලේශ බන්ධනයන්ගෙන් මිදී ජාත්‍යාදී සංසාර දුක්ඛ ධර්මයන්ගෙන් අත මිදී අන් ලෝ සතුන්ටද ජාත්‍යාදී සංසාර දුකින් අත මිදීම පිණිස ධර්ම දේශනා කරනසේක. අස්සද්ධෝ සෝ භගවා අස්සාසාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණයෙන් ආත්ම සංතානය අස්වැසිල්ලට පමුණවාගෙන ලෝවැසි ජනතාවටද ආත්ම අස්වැසිල්ල පිණිස ධර්ම දේශනා කරනසේක. පරිනිබ්බුතෝ සෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේසේති. ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධිරාජන් වහන්සේගේ අභියසදී සවාසන සකල ක්ලේශයන් පරිනිර්වාණය කිරීමෙන් ක්ලේශ පරිනිර්වාණයටපත් වී ලෝවැසි ජනතාවටද ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරනසේක. මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි. මේ දේශනාව තුළින් අපි ආબોධ කටයුතු කරුණු රාශියක් අපට මතුවෙනවා. බුද්ධෝ කියන මේ වචනේ බොහෝම ගැඹීර වචනයක්. බුද්ධ බෝධනේ කියන ධාතුවෙන් ඇදිච්ච මේ වචනයේ හඳුන්වන්නේ ප්‍රඥා කෞසල්‍යතාවයයි. යම් කිසි ධර්මතාවක් ඉතිරිවක් නැතුව ආબોධ කරගැනීමේ ප්‍රඥාවක් වෙයි නම් ඒ ප්‍රඥාව ඇත්ත උතුමන්දයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිත කරන්නේ. ඒ සම්මා සම්බුද්ධ, ප්‍රඥේ සම්බුද්ධ, ශ්‍රාවක බුද්ධ නමින්ද මේ බුද්ධ පදේ බෙදීමට පත් වෙනවා. මෙතන බුද්ධෝ කියන්නේ බුද්ධෝ සබ්බඤ්ඤත ඥානෝ. සරුවක්නිතා ඥානයෙන් සමන්විත වූ සාන්තිනායකයන් වහන්සේටයි මෙතන බුද්ධෝ කියන මේ වචනේ භාවිත වන්නේ. ඒ මේ බුද්ධත්වයට, ඒ ආબોධයට, ඒ ප්‍රඥා සම්භාරයට පත්‍ය වදාළිය කෙසේද? විෂය සංඛ්‍ය කල්ප ලක්ෂයක් තිස්සේ 512000 විෂයක් නමක් සරුවක්යන් වහන්සේලාගේ ශාසන සම්මුඛ වෙමි. දාන ආදී දසපාරමී පුරෙමි. සීල සමාධි ප්‍රඥා ගුණ වඩමි. ඥාන සමාධි සමාපත්‍ය අධිඥා බල විපස්සනා ඥාන වඩමි. මේ බෝධි සම්භාර පිරීමේදී ඒ මහෝත්තමයන් වහන්සේගේ సంతානයෙහි ගාම්මීර ප්‍රඥා සම්භාරේ පහළ කර ගැනීම හේතුවනේ බෝධි සම්භාරේ මුදුන් පමුණවාගෙන ආවා. සමන් වහන්සේ භවයක් භවයක් පාසා සීල සමාධි ප්‍රඥා සීරසයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ කරමින් ආවා. යම්තාක් බෝධිපාක්ෂික ධර්ම ඇතොත්, යම්තාක් පාරමී ධර්ම ඇතොත්, යම්තාක් බෝධිකාණක ධර්ම ඇතොත්, ඒ සියල්ලම සම්පින්දනේ වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පද තුනකින් හැඳින්වීමේදී සීල ස්කන්ධ, සමාධි ස්කන්ධ, ප්‍රඥා ස්කන්ධ කිනි ස්කන්ධ තුනකින් හඳුන්වනවා. මේ සීල සමාධි ප්‍රඥා ත්‍රිවිධ ස්කන්ධයන් පරිපූර්ණ කරමින් ඇවිල්ලායි මේ ආරි සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සමන් වහන්සේ සම්මා සම්බුද්ධ කියන මේ ශ්‍රේෂ්ඨ ගුණපදයට සම්බන්ධ වුනේ. බුද්ධෝති චේනත්තේන බුද්ධෝ. බුද්ධෝ කියන්නේ කවර අර්ථයකින්ද? බුද්ධිතා සත්‍යානේකි බුද්ධෝ. ආරි සත්‍යයන් සමන් වහන්සේ ආબોධ කළ නිසා බුද්ධ නම් වෙනවා. බෝධේතා සජායාති බුද්ධෝ. සත්ත ප්‍රජාවට ආරි සත්‍ය ආબોධ කරවා වදාළ බැවින්ද බුද්ධ නම් වෙනවා. ජීමාන කාලයේදීම අවස්ථා 24කදී සූවිසි අසංඛ්‍යයක්ද සසු අවස්ථාවවලදී නව කෝටි 60 ලක්ෂයක් දෙනාද මේ ආරි සත්‍ය බෝධ කර වීමෙන් සමන් වහන්සේ බුද්ධ ගුණේ පරිපූර්ණ කළා. සබ්බඤ්ඤතාය බුද්ධෝ අතීතානාගත වර්තමාන සංසත අසංසතේ සර්ව ධර්මයන් සියල්ල දන්නා නිසා බුද්ධ නම් වෙනවා. සම්බ දස්සාවිතාය බුද්ධෝ එසේම අතීතානාගත වර්තමාන ආධ්‍යාත්මික බාහිර එවාගේම ලෞකික ලෝකෝත්තර සරුව ධර්මයන් සංකත අසංකත සරුව ධර්මයන් තමන් වහන්සේගේ නුවණින් දක්නා නිසා බුද්ධෝ නම් වෙනවා. අනන්‍ය නියතාවේ බුද්ධෝ ලෝවාසි කිසිම ශ්‍රමණ බ්‍රාහ්මණ දිව්‍ය බ්‍රහ්මාදී කිසි කෙනෙකුගෙන් අසා නොදැන තමන් වහන්සේගේම ස්වයංභූ ඥානයෙන් අවබෝධ කළ නිසා බුද්ධෝ නම් වෙනවා. විසමිතාය බුද්ධෝ උදෑසන ඉරෝදාවෙන් ප්‍රබුද්ධ වෙන නෙළුම් මලක් මේ තමන් වහන්සේම ගාම්භීර ආරි සත්‍ය අවබෝධයෙන් ප්‍රබුද්ධ වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. නිරූපණේ ප්‍රසංකාතේන බුද්ධෝ ආත්ම සංකානේ ක්ලේශ කාලුෂ්‍යම් බිඳුවක්වත් නැති නිසා කෙලෙස් තෙලක බිඳක්වත් නැති නිසා බුද්ධෝ නම් වෙනවා. තීනාසව සංකාතේන බුද්ධෝ කාමාශ්‍රව භවාශ්‍රව ditthාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් සරුව ප්‍රකාරයෙන් ශේකන නිසා බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නීතරාගෝති බුද්ධෝ තුන් ලෝකේම විලාගන පතලාගන ගිලගෙන සිටිනේ කාමේවත් ලෝභේ නැමෙති ඒසෙන් සරුව ප්‍රකාරයෙන් අතිනිඳුන බැවින් විතරාගයේ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නීත දෝසෝති බුද්ධෝ ඒකාන්තෙන් දේශේ වාසනා සහිතවම දේශේ දානය කළ නිසා බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නීත මොහෝති බුද්ධෝ ඒකාන්තයෙන් සකල දුක්ඛ ධර්මයන්ට ප්‍රධාන හේතුව වන අවිද්‍යා නම් වූ මෝහය දානය කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන්ත නික්ඛිලේසෝති බුද්ධෝ ඒකාන්තයෙන් ආත්ම සංතානයේ දමන තවන කිලිටු කරන ක්ලේශ ධර්මයන්ගෙන් තොර වූ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකාන මග්ගං ගතෝති බුද්ධෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් නැත්තව ඒකායන මාර්ගයේ ගමන් කළ බැවින් බුද්ධෝ නම් වෙනවා. ඒකෝ අනුත්තරං සම්මා සම්බෝධින් අභිසම්බුද්ධෝති බුද්ධෝ එකලාවම අනුත්තර සම්මා සම්බෝධිය නම් වූ සරුවක්නිතා ඥානය ප්‍රතිලාභ කරගත් බැවින් බුද්ධෝ නම් වෙනවා. අබුද්ධි විහෙතත්තා බුද්ධි ප්‍රතිලාභාති බුද්ධෝ අබුද්ධිය නම් වූ අවිද්‍යාව ප්‍රහාණය කළ බැවින්ද බුද්ධිය නම් වූ සරුවක්නිතා ඥාන සහිත සකල බුද්ධඥානයන් ප්‍රතිලාභ කළ බැවින්ද බුද්ධෝ නම් වෙනවා. බුද්ධෝ තීනේ තන්නාමං මාතරා කතං නපිතරා කතං බුද්ධෝ යන මේ නාමයේ මහා මායා මහා ප්‍රජාපති මෞපිනිත්ත වූ නමක් නොවේ. සුද්ධෝදන මහරජුගෙන් නැති පියතුමාට වූ නමක් නොවේ. නෑ භගිනියා කතං නෑ භාතරා කතං නැගිනි කෙනෙක් ලැබූ නමක් නෙමෙයි සහෝදරයෙක් ලැබූ නමක් නෙමෙයි. නෑ මිත්තා මච්චේ කතං හිත මිතුරන් ලැබූ නමක්ද නෙමෙයි. නෑ ඥාති සාලෝහිතේ කතං මව්පස පියපස ඥාතීන් ලැබූ නමක්ද නොවේ. නෑ සමන බ්‍රාහ්මණේ කතං මාන බමුණන් විසින් තබූ නමක්ද නෙමෙයි. නෑ දේවතාය සතන් දෙවියන් බ්‍රහ්මයන් තබූ නමක්ද නොවෙයි. යුදුක්කාන්තිකමේතම් බුද්ධානම් භගවන්තානම් බෝධයා මූලේ සාසබ්ධඤ්ඤුත ඥානස ප්‍රතිලාභා සච්චිකාපඤ්ඤත්තේ යදිදම් බුද්ධෝති. මේ බුද්ධෝතිනි සුද්ධ නාමයේ විමෝක්ෂාන්ත කියන ලෝකෝත්තර අරියත් ඵලයට පත්වීමේදී චතුරාරි සත්‍ය අවබෝධයෙන් නිමාවට පත්වීම නිමිති කොටගෙන විමෝක්ෂාන්තයේදී අවබෝධඥානෙ ලැබුණ බැවින් ධර්මයෙන් ලැබුණා වූ නාමයක් බුද්ධෝ කියන මේ සුද්ධ නාමයේ. ඒ මේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින් ආબોධ කරගන්නා ලද මේ ගාම්භීර චතුරාරි සත්‍ය ධර්මයේ ගුරු මුෂ්ටියක් නොමැතිව ඉලවස ජනතාවට විවිධාකාරයෙන් දේශනා කරන්න යෙදුණා. ඒ අවුරුදු 45ක් මුළුල්ලේ දේශෝ ධාම ගාම් පොත්පත්වල ලියන කියන ලද්දේ නම් අකනිතා බමත්නේ දක්වා උස් වේ ගොඩනගන්න තරම් පොත්පත් ගන්න වෙනවා. එසේ නමුත් මනුෂ්‍යයන්ව ධාරණය කරගන්න කොහොනා පමණකින් සුවාසෝදා සද්ධර්මස්කන්ධය නමින් පිටකත්තය අදාපට ලැබී තිබෙනවා. ඒ මේ පිටකත්‍රය ආගත විනයේ සූත්‍ර අභිධර්ම කියන මේ පිටකත්‍රය ආගත සම්බුද්ධ ධර්මයේ නිසා අදාපි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අඳුනාගෙන තියෙනවා. ඒ මේ සර්වඥන් වහන්සේ විසින් දේශන ලද ආර්ය සත්‍ය අවබෝධ කර ගැනීමේ ඒකායන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය නම් හැඳින්වෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැදෙන පිළිවෙත් මඟ ත්‍රිසරණේ සමාදන් වූ තන් පතං ආරම්භ විපස්සක මාර්ගඵලාභයේ දක්වාම දියුණු කරගන්නට වෙනවා. ඒව අවස්ථා හතකට බෙදෙනවා. සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය, කාංකා විතරණ විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය සහ ඥාන දර්ශන විසුද්ධිය නමින් මේ ප්‍රතිපදා හත විසුද්ධිය අතේ පාදා තියෙනවා. තිසරණේ පටන් කෝටිය සංවර උපසම්පදා සීලය දක්වා දීපදී සෑම දෙනා විසින්න සමාදන්ව රක්නා ලැබෙන සීල ස්කන්ධය තමයි මෙතන සීල විසුද්ධියට ගැනෙන්නේ. ඒ සීල විසුද්ධිය අංග 8කින් පිරුණා නම් තමයි විසුද්ධි සීලයක් වන්නේ. තමා සමාදන්ව ගන්නා ලද සීලයේ අකණ්ඩ සීලයක් නම් සීල විසුද්ධි, අච්චිද්‍ර සීලයක් නම් සීල විසුද්ධි, අසබල සීලේ නම් සීල විසුද්ධි, අකල්මාස සීලයක් නම් සීල විසුද්ධි, බුද්ධිස සීලයක් නම් සීල විසුද්ධි, විඤ්ඤුප්පසත්ත සීලයක් නම් සීල විසුද්ධි, අපරාමත්ත සීලයක් නම් සීල විසුද්ධි, පටිච්චසමුප්පාදී සීලයක් නම් මේ සමාධි සංවත්තනේ සීලයක් නම් සීල විසුද්ධි. මෙන්න සීල විසුද්ධිය කොටස් 8ක් මෙතන කියවුණා. සමාදංග ගන්නාලද සීලේ මුලින් අගින් කඩා නොගත්තා නම් අකණ්ඩයි, නදින් නොකඩා ගත්තා නම් අච්චිද්දයි, තේලයේ සිකපද මිදනු ගත්තා නම් අසබලයි, තනින් තනින් සිකපද නොමිද ගත්තා නම් අකල්මාසයි, තණ්හා දිට්ඨියේ ලාභ සත්කාර කීර්ති ප්‍රසංසා අපේක්ෂා නොකරනවා නම් ඒ සීලය බුද්ධිස්සයි. එවැනි රක්නා සීලය බුද්ධ අතුතුමන් විසින් සාදු කියා පිළිගන්න සුදුසු බැවින් විඤ්ඤුප්පසත්තයි. සීලේ නිසා දිව්‍ය බ්‍රහ්ම සක්විති රජවැනි සම්පත් ඇතුවේ නැත්නම් තණ්හා දිට්ඨියෙන් අල්වා නොගත්තේ නම් අපරාමත්තයි. එසේ රක්නාවද සීලයේ සත විරිය උමියන සමාධියට පදනම් වන බැවින් සමාධි සංවර්ධනිකයි. මේ ආකාරයෙන් රක්නාලද සීලයේ සීල විසුද්ධිය නමින් හැඳින්වෙනවා. සීල විසුද්ධියේ පිහිටා දෙනයි චිත්ත විසුද්ධියේ පිහිටන්නේ ලැබෙන්නේ. චිත්ත විසුද්ධිය නමින් මෙතන හැඳින්වෙන්නේ සමත භාවනාවෙන් ලැබෙන උපචාර සමාධිය සහ අර්පණා සමාධියයි. සමත භාවනාවේදී උපචාර සමාධිය අනිවාර්යයෙන් ලැබෙනවා සෑම කර්මස්ථානයකින්ම. අර්පණා සමාධිය ලැබෙන්නේ සමත භාවනා 40කින් පමණයි. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති, උපසමානුස්සති, නරණානුස්සති කියන මේ අටෙනුත් ආහාරේ පටිච්චෝල සංඥා චතු ධාතු අවස්ථාන කියන මේ දෙකයි 10න් උපකාර සමාධියේ පමනක් ලැබෙනවා. ඒකත් චිත්තවිසුද්ධියටයි. උපකාර සමාධියේ නීවරණ යටපත් වෙනවා. නීවරණයෙන් සිතේ තොර වෙනවා, විසුද්ධියටපත් වෙනවා. ඊළඟට තියෙනවා ප්‍රථම ඥානේ පමනක් ලැබෙන කර්මස්ථාන 11ක්. පටික්කුල මනසකාරයෙන් නම් වූ කායගත සතියයි දස අසුභයයි කියන 11න් ප්‍රථම ඥාන පමනක් ලැබෙනවා. එයින්ද නීවරණ යටපත් වෙන බැවින් රූපාචර අර්පණා සමාධියක් දැකින් ඒකත් චිත්තවිසුද්ධියක්. ඥාන තුනක් තමයි පමනක් ලැබෙන භාවනා තුනක් තියෙනවා. මෛත්‍රී, කරුණා, මුදිතා තුනෙන් ප්‍රථම ඥානයයි, ද්විතිය ඥානයයි, තෘතිය ඥානයයි තුන පමනක් ලැබෙනවා. එිනොත් නීවරණ දුක්ඛ ක්ලේශ යටපත් වෙන බැවින් එයින්ද චිත්තවිසුද්ධිය ලැබෙනවා. එවැගේම රූපාචර ඥාන හතර පමනක් ලැබෙන කර්මස්ථාන එකක් දෙකක් තියෙනවා. ඒ තමයි ආනාපාන සතිය සහ ආකාශ කසිනය. ආනාපාන සතියෙන් තීක්ෂණ ප්‍රඥාට ඥාන හතර ලැබෙනවා. මන්ද ප්‍රඥාඥාන ඥාන පහක් ලබන්න සිද්ධ වෙනවා. ආකාශ කසිනේනු රූපාචර ඥාන හතරක් සමෙන් ලැබෙනවා. සතරනි ඥානේ පමනක් ලැබෙන සමතන් එකක් තියෙනවා. ඒකට කියන්නේ උපේක්ෂා බ්‍රහ්ම විහෙරණය. මෙත්තා, කරුණා, මුදිතා තුන වැඩුව අයට උපේක්ෂා බ්‍රහ්ම විහෙරණය ලැබෙන්නේ චතුර්ථ ඥානේ පමනයි. එවැගේම රූපාචර අරූපාචර අර්ථ සමාපත්තිම ලබන්න කර්මස්ථාන තියෙනවා නමයක්. ඒ තමයි පඨවි කසිනේ, ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, නීල කසිනේ, පේත කසිනේ, ලෝහිත කසිනේ, ඕදාත කසිනේ සහ ආලෝක කසිනේ. මේ නමයෙන් රූපාචර ඥාන හතරක් ඒවා උගුලුවා අරූපාචර සමාපත්තිය හතරක් උපදවන්න පුළුවන්. මේ කියන කර්මස්ථාන 40න් මෙතන 40ක් කියවුණා. මේ 40න් ලැබෙන්නේ උපචාර සමාධිය සහ අර්පණා සමාධිය කියන ඥාන සමාධි නිසා හිතේ නීවරණාදී උපක්ෂේස යටපත් වෙන බැවින් චිත්තවිසුද්ධිය කියලා හඳුන්වනවා. මේ චිත්තවිසුද්ධිය ලබා ගැනීම සඳහා තමයි මේ බොහෝසෙන් සමත භාවනා වඩන්නේ. දැන් මේ අද භාවිතාවට ආරම්භ කරන ලද ධම්මානුස්සති භාවනාවත් උපචාර සමාධියේ ලැබෙන සමත භාවනාවක්. මේ උපචාර සමාධියේ පමණක් ලැබෙන්නේ ඇයි කියලා ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. හේතුව මේකයි. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය, උපසමානුස්සතිය සහ මරණානුස්සතිය ආහාරේ පටික්කුල සංඥාවක් ධාතු මනසිකාරය කියන 10ේ තියෙන්නේ සම්මුතිය නොවේ. පරමාර්ථ ධර්ම. අරහං සම්මා සම්බුද්ධෝ ආදී ගුණ පරමාර්ථ ධර්ම. මේ සම්මුති වචන නෙමෙයි, සම්මුතියක් නෙවෙයි, ප්‍රඥාප්තියක් නෙවෙයි. ඥාන බාත සිට වැදෙන්නේ සම්මුති අරමුණේ, ප්‍රඥාප්තිය අරමුණේ. මේවා පරමාර්ථ අරමුණු බැවින් එහිනා රූපාචර ඥාන ලැබෙන්නේ නැහැ. ඒ ලැබෙන්නේ උපචාර සමාධි පමණයි. ඒ කාලයකට සුද්ධ විදර්ශනා වැඩීමේදී ලැබෙන චිත්ත සමාධිය වගේ. හැබැයි මේ සුද්ධ විපස්සනාවේදී ලැබෙන සමාධියට වඩා ස්ථාවරයකුත් මේකේ තියෙන වැඩි වෙලාවක් පවතිනවා. උපචාර සමාධියේ වැඩි වෙලාවක් පවත් ගන්න පුළුවන්. ඒකද නීවරණ යටපත් වෙනවා. ඒ අර කාගත සතිය, දසා සුභය, දස කසිනය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන මේවා යොකෝම ප්‍රඥාප්තිය අරමුණේ තමයි අර්පණා ලැබෙන්නේ. ඒකයි වැදගත් වෙනස. දැන් අපි ආනපාන සතිය වඩන්නේ පරමාර්ථේ නොවේ, ප්‍රඥාප්තියේ. ආනපාන සතිය වැඩීමේදී තමන්ගේ සිතේ අරමුණු කරන ලබන්නේ ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ලයි. ඒ වායෝ ධාතුව කියලා හිතන්නේ නැහැ. ඒක හපෙනවා, දැනෙනවා, ආදි වශයෙන් හිතන්නේ නැහැ. එසේ නොසිතා කරනු ලබන්නේ සම්මුති අරමුණක් ගැන චිත්ත සමාධිය උපදවීමයි. ඒ චිත්ත සමාධිය උපදවා ගැනීමේදී චිත්ත සමාධිය ආලෝකයෙන් යුක්තවයි විපස්සනාවට හරියෙන්න ලැබෙන්නේ. දැන් සමථ භාවනාවේ තියෙන ප්‍රධාන ආනිසංස පහ. ඒ මොනවාද? විපස්සනා පාදක ආනිසංසය. නිරෝධ සමාප්‍රත්‍ය ආනිසංසය. අවිඥා පාදක ආනිසංසය. විත්ත ධම්ම සුඛ විහාර ආනිසංසය. භාවිසේස ආනිසංසය කියලා පහක් තියෙනවා. බෞද්ධයන් වශයෙන් සමථ භාවනා වඩුන් ලබන්නේ විපස්සනාට පාදක වනු පිණිසයි. සීමේ පතිද්දාය නරෝ සපඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවයං සයා දේශනා කළ නිසා සීලේ පිහිටා සමථ භාවනාවෙන් ධ්‍යාන සමාධි උපදවාගෙන විපස්සනාට හැරෙනවා. ඒ අනුපිළිවෙලින් යාමේදී විපස්සනා බොහොම තීක්ෂණව කළ හැකි වෙනවා. සුද්ධර් දාස්නා යානිකයාට වඩා බොහොම තීක්ෂණව ඉතාම සියුම් නාම රූප ධර්මයන් දකිනින් විපස්සනා කළ හැකි වන්නේ සමථ භාවනාවෙන් තියුණු කරගත්ත නුවණැත්ත උන්දයි පුළුවන් වෙන්නේ. එනිසා අනුපිළිවෙලින් යනකොට මේ ආකාරයි. එතකොට ආනතාන සතිය වැනි ඒකාග්‍රතා භාවනාවක් වැඩිීමේදී යෝගාවචරයාට මොහොන පාන සිදුවෙන බාධක රසක් තියෙනවා. එන් පාක් තමයි අපි සඳහන් කරන්නේ පංච නීවරණ කියලා. මේ පංච නීවරණ බොහෝ සෙයින් මනසට ගැටලුවක්. කොයිතරම් මහන්සි ගත්තත් යෝගාවචරයාට මේ නීවරණ ඉද දෙන්නේ නැහැ චිත්ත සමාධිය පිහිටන්නේ. කාමච්ඡන්දේ කියන්නේ යම් යම් දේට ඇලුම් කිරීම ආශා කිරීම. කලින් තිබිච්ච දේවල් ගැන හිතමින් ආශා කරනවා, අනාගතයේ ලබන්න තියෙන දේවල් ගැන ආශා කරනවා. දැන් තියෙන දේවල් ගැන දැකීමක් සිහිපත් වෙනවා. මේවා කාමච්ඡන්ද. ඒ කියන්නේ මනුලොවට ඇති, දෙව්ලොවට ඇති, කාම ලෝකයට ඇති හැම දෙයක්ම කියනවා කාම වස්තු කියලා. මේ කාම වස්තු ගැන නිතර නිතර හිතනවා නම් ඒක තමයි කාමච්ඡන්දය කියන්නේ. ඒක තමංගේ චිත්ත සමාධියට බාධාවක්. දිනක් බුදුරජාණන් වහන්සේ යෝතුරා බුදු වෙන ආසන්න කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා ගංගේ වැල්ලේ සක්මන් කරනවා. ඒ වැල්ලේම තියෙන වතුර කඩවලින් තම්පහසු වෙනවා. උන්වහන්සේ දුෂ්කරඥා වතුර දාලා හිඳපාතේ වළඳෙමින් දාස් 15යිනේ ගතුනේ. ඒ 15 ඇතුළතදී දරාලිමේ ගියේ වැහාරියේ ගියේ තමන්ගේ සිරුර ලස්සනට වැඩි වෙන ආවා. ඉතින් තන් පහසේනකොට අතපය පරිමාදිනවනේ. හා දැන් මගේ අතපය වැඩි වෙනේ නැවනේ කියලා හිතුණා. අන්න උන්වහන්සේක මෙන්න මෙන්න කාමච්ඡන්දි. මේ කාමච්ඡන්දි. මේක මත වැඩිනොත් එහෙම බුදු බාස බාධාවක් කියලා ඒක සම්පූර්ණයෙන්ම ඉතිං ඉවත් කෙරුවා. එහෙම හිතන්නේ. අන්න ඒ වගේ පවා තමන්ගේ අවයවයන් ගැන, තමන්ගේ කේශ කලාපය ගැන, තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන, තමන්ගේ දන්ත තේලිය ගැන, තමන් පරිහරණය කරන පාවහන් ගැන, පනාව ගැන, තෑන තන්සිල ගැන, ඔරලෝසුව ගැන මේ වගේ පවා නැවත ඇති වෙනවා නම් ඕක කාමච්ඡන්ද නීවරණයක්. ඒක බාධාවක්. එනි හිතනකොට මේ ගීතානට ඕනේ අනිත්‍ය ලක්ෂණ, දුක්ඛ ලක්ෂණ, අනාත්ම ලක්ෂණ, අසුභ ලක්ෂණ. එතනයි කිහිපින් ඉවත් කරන්න අපි ධනවත් වෙන්න ඕන, සතිමන්ත වෙන්නට ඕන. යාපාද කියන්නේ ඒක අනිත් පැත්ත. තමන් පරිහරණය කරන දේවල් වල, තමන්ගේ ශරීර අවයව ගැන, තමන්ට සම්මුඛ වෙන දේවල් ගැන යම් යම් අසුභ ස්වභාවයක් දකිනවා නම් අන්න එතෙන් ගැටෙනවා. මඳුරේ චෛල මූණේ වගේ වානගොට මැස්සෙක් වානගොට ඒක ගැටෙනවා. එයාගේ දත්වල අප්‍රසන්නයක් වෙනකොට හිත ගැටෙනවා. ඉසාවුල් වෙලා තිනොත් හිත ගැටෙනවා. ඇඳුම කෙලිත වෙලා තිනොත් හිත ගැටෙනවා. මේ පුතේ ඇදලා තිනොත් හිත ගැටෙනවා. ආහාර ගන්නකොට ගලක් හපුනම හිත ගැටෙනවා. ඔය තරම් හැම වෙලාවෙම අපේ සිත අපි ගන්නෙම නැතුව ගැටීමට පත්වීම තමයි නිරුස්සන බව තමයි. එයාගේම තමන් නොදන් තමන්ට අප්‍රසන්න කෙනෙක් ඉස්සරහට ආවම හිත ගැටෙනවා. හිතත් එන්නේ ඉතල ඕනේ කියනවා නම් හිත ගැටෙනවා. කකොටේ කඳවන හිත ගැටෙනවා. කාරණේ කඳවන හිත ගැටෙනවා. ඔය වගේ හැම වෙලාවෙම තමන්ගේ හිතේ යම් යම් දෙයක ගැටෙන සුළු වේ නම් මේක තමයි ව්‍යාපාදයේ. මේක අපතමහා වාදය. අපේ සමාධිමත් වීමට මහා බාධකයක්. තීන නිද්දේකේ මේකට වඩා අන්තරාවක්. ඒකින් මහා ඇතකොටයක් වෙනවා වගේ කියලා. මහා ඇතකොටයක් වුණාම නැගිටින්න බෑනේ. ඒ වගේ තමයි තීන නිද්ද. තීන නිද්ද කියන්නේ නිදිමතම නෙමෙයි. නිදිමත රහතන් වහන්සේටත් තියෙනවා. නිදිමත කියන එක කාය ගිලන් තත්ත්වයෙන් නිසා සිදු වෙනවා. නිදිමත නෙමෙයි තීන නිද්ද කියන්නේ නිදිමතත් තීන නිද්දේට සමානව උපකාරක දෙයක්. ඒකට වෙන පචලායතක් කියන්නේ නිදිසුභාවය ඇති. ඒ හැර සමම් කරන යහපත් ක්‍රියාව කරන්න එපා වින් කියනවා. දැන් බෑ පස්සේ පුළුවන් ඒ වාගේ හිතෙන හිතවිලි එනවා. දැන් මාංශි ඉස්සරේ දෙනවා, ඇඟරේ දෙනවා, දාහේ දානවා. මෙච්චර වැඩ කළා දැන් මට මහන්සි පස්සේ පුළුවනේ ওই වාගේ පසුබට වීම සිදු වෙනවා. ඒ කුසාසිතේ පසුබට වීමේදී ඇති වෙන ජීවන්තකම තමයි මෙතන තියෙන්නේ. සාමිද්දේ මේක එකට ඒකාබද්ධ ධර්මතා දෙකක්. තියෙන්නේ කියන්නේ හිතේ තියෙන මැලිකම. නිද්දේ කියන්නේ හිත තුළ තියෙන චෛසිකයන්ගේ මැලිකම. මේ දෙකම මහා පුදුම විදිහේ අපහසුතාවකට පත් වෙනවා. කොයි ලෙසකින්වත් ඉසේ උස්සගෙන ඉන්න බෑ, සිරා වැටෙනවා. අලෙවෙන්දම හිතෙනවා. ඔය වාගේ අවස්ථාව අපිට මහා බාධාවක්. ඒ වෙලාවට බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා ඒක ජයගන්න හැටි. ඒලා ඇහැරලා වටපිට බලන්නට ඕන. කන් දෙක අල්ල ටිකක් අදින්නට ඕන. වතුර ටිකක් මූණේ ගා ගන්නට ඕන. පෑන් ටිකක් පානය කරන්නට ඕන. අතපය හොඳට පිළිමැඳලා පිළික දාරින්නට ඕන. එවාගේම එහෙමත් නැත්නම් නැගිටින්නට ඕන. ඉරියව මාරු කරන්නට ඕන. ඇවිදින්න සක්මන් කරන්නට ඕන. ඔය ඔක්කොම කරලා බැරි නම් නිදා ගන්නට ඕන. ඔය විදිහට උපදෙස් කියලා තියෙන්නේ මේ තීන මිද්දේ නෙමෙති මහා බලගතු බාධකේ මැඩපාතුණු පිණිසයි. ඒක දිහාට ආහාර ප්‍රමාණවත් ගැනීම, හිතමිත ආහාර ගැනීම, ආලෝක සංඥා හේතේ නිතර නිතර මෙනෙහි කිරීම ආදි වශයෙන් මේ තීන මිද්දේ මැඩපාත් ගන්න අපට පුළුවන්කම තියෙනවා. උද්දච්චය කුක්කුච්චය කියන එක ඒක තවත් බාධාවක්. උද්දච්චය කියන්නේ අලු ගොඩකට ගලක් ගහම විසිරෙනවා වගේ, ජාක්කොඩ කොඩියක් බැඳාම නිතරම සැලෙනවා වගේ, ජල තලාවකට ගල් කැටයක්, සබිලිති කෑල්ලක්, කෝටු කෑල්ලක් දැම්මාම කලමේ වන්නා වගේ නිතරම සිත සැලවිසන වේපාම වේ මේ කඩමුණුල වීදෙනවා. ඒ අවස්ථාව තමයි උද්දච්චය නමින් හැඳින්වෙන්නේ. මේ කකුසල සිත්වල පාවෙන දේවල්. ඒකත් මහා බාධාවක්. කුක්කුච්චේ නමින් කියවෙන්නේ තවත් දෙයක්. නොකල කුසල් ගැන කළ අකුසල් ගැන හිත පසුතැවෙනවා. මොනවා හරි සුළු දෙයක් හරි අත්‍යරද්දක් වුණා නම් ඕක හිතන මතෙලානේ Tamanne හිත වැඩේනවා. ඒක කුකුස. කුකුස කියන්නේ මෙතන Taman කළ නොකල කුසල් අකුසල් ගැන පසුතැවිල්ල. පසුතැවිල්ලමත් ඒක මහා වදයක්. අනේ තමයි විචිකිච්ඡාව. විචිකිච්ඡාව නම් බෞද්ධයන්ට බොහොම අඩු කරගන්න පුළුවන් දෙයක්. බෞද්ධයන් සුනුරුවන්ගේ ගුණ හදවතින් පිළිගන්නා නිසා විචිකිච්ඡාව අඩු වෙන බොහොම අඩු කරගන්න පහසු වෙනවා. සත්‍නාත්‍රය ගැන සැකය, සීලේ ප්‍රතිපදාව ගැන සැකය, අතීත කාලය ගැන සැකය, අනාගත කාලය ගැන සැකය, ඒ තුන් කාලය ගැනම සැකය, හේතුඵල ධර්ම ගැන සැකය. මේවා තමයි බාධක විචිකිච්ඡා. යම් දෙයක් නොදැනීමෙන් ඇතිවන විචිකිච්ඡාව නොවේ. දැන් පාර යනකොට දෙමන් සංගයක් මුණ ගැහුණාම යන්න ඕන පාර මේකද අරකද කියලා හිතන්න පුළුවන්. ඒක විචිකිච්ඡාව නීවරණයක් නෙවෙයි. එවාදීම යම් කිසි ආහාරයක් ගන්නකොට මේක අහවල් දෙයක්ද කියලා සැක කරනවා. ඒක විචිකිච්ඡාව නෙමෙයි. ඒවට කියනවා ප්‍රතිරූප විචිකිච්ඡා කියලා. විචිකිච්ඡාව නම් අර සඳහන් වෙන්නේ උසස් ගුණ ධර්මයන් පිරීමේදී බාධක වෙන තුනුරුවන් ගැන සැකය, සීලය ගැන ප්‍රතිපදා ගැන සැකය, තුන් කාලය ගැන සැක, හේතුඵල ධර්ම ගැන සැක. මේවා තමයි බාධක විචිකිච්ඡා. මේ ඔක්කොම යටපත් කර ගැනීම සඳහා ගන්න උත්සාහය යෝගාවතරයාට මහත් වෙහෙසක් දරන්න වෙනවා. නමුත් මේ වෙහෙස මෙලාව දක්වාම දරන්නට ඕන. යුද්ධයක් කරන යුදසේබලා මෙලාව දක්වාම සටන් නොකළොත් පරදීනවා. මුළු ජීවිතයේම සැපසන යුද්ධයේ යෙදෙන්නට ඕන. හැම ආවදයක්ම පාවිච්චි කරන්නට ඕන. ඒ වගේම මේ නිවර්ණ මැඩ පවත්වමින් සමාධි බලය උපදවා ගැනීම සඳහා යෝගාවචරය පුරුදු වෙන්නට ඕන. අපි මේ අනුස්සති භාවනා ගැන විශේෂයෙන් අවධානයක් යොදන්නට ඕනේ. හේතුව දී බෞද්ධයන් වශයෙන් ඉන්න හැම දෙනාට ඒක පිළියෙත දිනපතා භාවනා දිනු කරගන්න අපහසු වෙනවා. සාමාන්‍ය උදේ ටිකක් වෙලා දහහෙන් දැව ටිකක් වෙලා හොයන්දාස තව ටිකක් කොහොමයි කරන්නේ? එහෙම ස්වල්ප වශයෙන් සමාධි භාවනා වඩලා ජය ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අනුස්සති ක්‍රම වැදගත් වෙනවා. නිදසුනක් වශයෙන් කියනවා නම් වයස 7ක 8ක 10ක දරුවෙකුට දෙන්නේ විනාඩි 15ක් ඉඳි කියාට ඒ දරුවාට ඉන්න බෑ. ඒ දරුවාට නලියන්න වෙනවා. ඉතල කතාවක් කියනනම් අලියන්න ළමෙන්ද නලියන්න මා හිතේ කියලා. නලියන්න මා උනේ. හරිනවා යා මෙහා. දැන් අපි දැක්කා පාසල් ළමයි භාවනා පන්තිවල ද්වාරේ වාඩි වුණාම විනාඩි 5ක් ඉන්න බෑ. අරේ බලනවා මෙහෙ බලනවා hina වෙනවා. එක එකනට ඇඟින්ෙන් අනිනවා. ඔය වගේ සුළු වෙනස්කම් තමයි දරුවාගේ තියෙන්නේ. නමුත් නැනවත් ගුරුවරු නැනවත් දෙමව්පිය දරුවෙක් මනාප වෙන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් නොදරුකම. නමුත් ඒ දරුවාට අපි මීටර 100ක් විතර රූලක් දෙනවා මේක 10 වාරයක් දුවන්නේ කියලා. මේ දරුවා බොහොම සන්තෝෂයෙන් දුවනවා. රූල දිගේ දුවන්නේ. රූල දිගේ දුවලා මහන්සි වුණා නම් එළ හිට ගන්නවා. අන්න ඒක ගොඩ සම්පත් වෙනවා. ඒ වගේ තමයි අපේ මේ නොදරු හිත. භාවනාත් ගියාම හිතේ ගමනාප වෙන්න එපා. මේ හිතේ ස්වභාවය දුවන පණ එකයි. මේ හිතේ ස්වභාවය අත්මනතාවස වීමයි. මොකක්ද මේ අත්මනතාව කියන්නේ? සන්තෝෂයෙන් සිටීම. දරුවා සෙල්ලම් කරන්නේ සන්තෝෂයෙන් ඉන්න. ඒ වගේම හිත දුවන්නේ පණින්නේ විසිරෙන්නේ කොතනද සතුට කියන්නේ කියලා සතුට හොයන එකයි. මේක තමයි අත්මනතාව කියන්නේ. යම් කිසි විදියකින් මේ අනුස්සති භාවනාව යෙදීමේදී අර කුඩා දරුවා රූලක 10 වාරයක් දිවා වගේ අපි බුද්ධ අනුස්සතිය නැමැති රූලේ දුවවනවා හිත. දාස පුරාම බුදු ගුණන් හිතේ කියවේවා දෛනික වැඩවලේ දෙනවා. ඉති හිත දුවවනවා. දුවවන්නේ රූලකයි. ධම්මානුස්සති සංඝානුස්සති ආදියත් එහෙමයි. කාගතා සතියෙත් එහෙමයි. එතකොට මේ අනුස්සති භාවනාව දාස පුරාම කිරීමේදී මේ දුවන සිතට ලොකු ආස්වාදයක් ලැබෙනවා. ඒ මොකද නීවරණ නැමැති මේ හොරු හිතට වැදගන්නේ නැහැ. ඒ නීවර මේ ඉතින් ඈත් වෙනවා. ඒ තුරාදා ශක්තිමත් සතියක් මෙතන පළතිරුවා. තේලියෙන් තේලියට තේලියෙන් තේලියට ඒ අනුස්සති නෙමෙයි කිරීමේදී සතියයි ඥානයයි දෙක අවදීන් කියන නිසා නීවරණ කියන මේ හොරුන්ද ඇතුල් වෙන්න බෑ. ඒක නිසා හිත බොහොම කර්මන්නේව බොහොම අවදීන් පරතේනවා. එහෙම පරතේම නිසා යම් වෙලාවක උදේ හරි දවල් හරි රාත්‍රියේ හරි භාවනාට වාඩි වුණා නම් ඉතාම පහසුයි. බාධාවත් නැතිව චිත්ත සමාධිය වඩන්න පුළුවන්. එයින් යෝගාවචරය විශාල සතුටක් වින්දිනේ කරනන් අන්තමනතාවටපත් වෙනවා. භාවනාවේ අරමුණ හරියට භාවනා නිමිති පහල වුණාම බොහොම ලොකු සන්තෝෂයක් හිතට ඇති වෙනවා. චිත්ත සොයා සොයා ගියෙත් නෙවෙයි. සේනින් දිවියෙත් මේ වාගේ සන්තෝෂ වෙන දෙයක් කොමක්ද කියන එකයි. අර ඉඳුනම් පිනවීමෙන් ලැබෙන සතුටට වඩා මේ භාවනා අරමුණෙන් ලැබෙන නිරාමිස අරමුණේදී ලැබෙන සතුට බොහෝම සැපදායකයි. ඒක නිසි හැටේට වැඩි නම් පස්සේ කෙලිතෙන් තාලවත් මේ හිත දුවවන්න බෑ. ඊට පස්සේ මේ සිත බොහෝම කඩින් ඇලිගෙන සමාධිමත් වෙනවා. මෙන්න මේ පිළිවෙලාවේ බෞද්ධයන් අනුගමනය කරතොත් අනේ මට භාවනා කරගන්න බෑ කියලා කවදාකවත් කියන්නේ නැහැ. මට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා කියන්නේත් නැහැ. මේ කාර්යදු තියකට පමණ ඉස්සරේක මහත්මයෙක් මට කියනවා ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ. අපිට ධර්මයේ හැසිරෙන වෙලාවක් නැහැ. නමුත් අපි ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ ස්වාමීනි කියනවා. ඉතින් වැඩගත් පිළිතුරක්. ධර්මයේ නොහැසිරෙන වෙලාවක් නැහැ කියනවා. ඒ මොකද කාරණේ? වාඩි වෙලා යමක් හිතන්න වෙලාව නැහැ. නමුත් දාස පුරාම තමන්ගේ සිත කුසල් අරමුණේ පවත්වා ගන්නවා. මේක තමයි කිව්වේ. ධර්මයෙන් නැහැසෙන වෙලාවක් නැහැ කියන්නේ. මෙන්න මේ අනුව සලකා බැලීමේදී අපේ යෝගාවචර ගීතය දිසාම දෙනාට වැඩගත් තැනක් මෙතන. දාසතුණා නිින්දෙන් අවදිවුතන් පතන් ඥාත නිින්දට යනතුරු අපේ සිතේ නිවරණ බව නොන පිණිස මේ අනුස්සති භාවනා ක්‍රම අපි අනුගමනය කළ යුතු වෙනවා. එසේ අනුගමනය කිරීමෙන් අපේ සිත සීල විසුද්ධිය ළඟට චිත්ත විසුද්ධියට පත් වෙනවා. ඒ චිත්ත විසුද්ධිය ලබා ගත්තන් පස්සේ අපට එහි අභිවෘද්ධියක් දැකෙන්න පුළුවන්. ඒ කියන්නේ අනුස්සති වැඩමින් හිත තන්පත් කරගත්තා වගේම උපචාර සමාධිය වඩලා අර්පණා සමාධියත් වඩන්න පුළුවන්. අර්පණා සමාධියත් වඩා ගත්තා නම් අන්න ධිට්ඨි විසුද්ධියට යොමු වෙන්නේ තාම සුදුසු දරට වෙනවා. ධිට්ඨි විසුද්ධිය කියන්නේ නාම රූප ධර්මයන් සියල්ල දැක ගන්න තැනයි. ඒක විපස්සනාව නොවේ. විපස්සනාට දොරෙන් ඇතුල් වීමයි. ඒකට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයි කියලා. ඒක තමයි ධිට්ඨි විසුද්ධිය. එතන ධිට්ඨිය පිරිසුදු වෙනවා. නාම රූප සියල්ල දැකලා නාම රූපයන්ගේ හේතුඵල සම්බන්ධතාව සොයා ගන්නවා. ඒවා එකක් එකක් ගානේ ලක්ෂණයේ රසයේ පච්චුපට්ඨානේ පදත්තානේ මේ අතර අනුව රූප 28ම චෛතසික 52ම සියලුම කුසල අකුසල සිත් ඔක්කොම බලනවා. බලනාරේ ප්‍රතිසම්පාදයන් හේතුඵල සම්බන්ධතාව දැක ගන්න ඉස්සරේ ඒ නාම රූපයන් පරිච්ඡේද කරගත්ත බැවින් දැකගත්ත බැවින් ආධ්‍යාත්මික උද බාහිරෝද නාම රූපයන් දැක ගැනීමට කියනවා නාම රූප පරිච්ඡේද ඥානයේ ධිට්ඨි විසුද්ධියයි. ඊළඟ මේ හේතුඵල සම්බන්ධතාව දකින්නට අතීත අනාගත වර්තමාන නාම රූප පරම්පරාව මෙනෙහි කරමින් අතීත හේතු සෑ බලනවා. අතීත හේතු සෑ බැලීමේදී පූර්ව භවයෙහි අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි කර්මයේ සංස්කාරයේ කියන පහක් හේතු වෙනා මේ භවයේ උපදින කර්මයේ රැස් වුණා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කිය මේකයි. ඒ සංඛාරා නිසා මේ භවයේ ප්‍රතිසන්දි විඥානය පහළ වුණා. සංඛාර පත්‍ය විඥානං කියන්නේ ඒකයි. මේ විඥානයේ ඒකාබද්ධව පහළ වුණා නාමයයි රූපයයි. නාමයේ නම් මේ සිතේ පහළ වෙන ඡායසික ධර්ම අපි එතම සෝමනසිතාගත ඥාන සම්ප්‍රයුක්ත මහා විපාක සිතක් නම් ඒ විඥානයේ ඡායසික ධර්ම 34ක් එතන එකතුන 33ක් එකතු වෙනවා. එවැගේම මව කුසක පරිසන්දි ගැනීමේ දුක්ඛ පරිච්ඡේදයෙන් රූප කලාප තුනක් පහළ වුණා. අන්න විඥාන පත්‍ය නාම රූපං කියේ මේකයි. මේ නාම රූපයේ අභූර්ගයට පත් වීමෙන් මොකද සිද්ධ වෙන්නේ? ආයතන හයක් සම්පූර්ණ වෙනවා. එයින් දැන් මන ආයතනේ පිරලා තියෙනවා. ත්‍යාසික ධර්ම වශයෙන් ධර්ම ආයතනේ තියෙනවා. ඊළඟට රූප ධර්මයන් අභිවෘද්ධියට පත් වෙනවා. මනුෂ්‍ය ශරීරයක්, ඒ කියන්නේ දවස් 77ක් පිරෙනකොට ඒ මනුෂ්‍ය సంతානෙට ඒ දරු වස්තුවට අවශ්‍ය වෙන ඉන්ද්‍රිය ධර්මයන් සියල්ල පහළ වෙලා ඉවර වෙනවා. ඒකනේ සතිය 11ක් ඇතුළතදී. ඉතින් මේ චක්ඛායතනයයි සෝතායතනයයි ගානායතනයයි ජීවායතනයයි කියන මේවා පහළ වෙනවා. කලින්ම කායයතනේ පහළ වෙලා තිබුණා, මනයතනය, ධර්මයතනය පහළ වෙලා තිබුණා. එතකොට නාම රූප නිසා ආයතන හයක් ඇති වුණා. ආයතන හය නිසා ඒ ආයතනයන් හේතු කොටගෙන ස්පර්ශ හයක් ඇති වෙනවා. ස්පර්ශ හය නිසා වේදනා හයක් ඇති වෙනවා. වේදනා හය නිසා තෘෂ්ණා හයක් ඇති වෙනවා. තෘෂ්ණා හය නිසා උපාදාන හතරක් ඇති වෙනවා. උපාදාන හතර නිසා කර්ම භවය සිද්ධ වෙනවා. කර්ම භවය නිසා උපපත්ති භවයක ජාතිවත් නැත උත්පත්ති සිද්ධ වෙනවා. අයමත්මේ ආත්මා පරම්පරාව අවිද්‍යා පත්‍ය සංඛාරාදී වශයෙන් නැතත් මේ පරම්පරාව යනවා. ජාති ජරා මරණ ශෝක පරිජය දුක්ඛ දෝමනස පිරවරාගෙන දැන් මේ හේතුඵල සම්බන්ධතාව සියල්ල අතීත කාලය ගැන අනාගත කාලය ගැන තුන් කාලය ගැනම දැනගැනීම මේකට කියනවා ප්‍රත්‍යපරිග්‍රහ ඥානය. මේ ප්‍රත්‍යපරිග්‍රහ ඥානය කියනවා කංකා විතරණ විසුද්ධිය. තුන් කාලයේ පිළිබඳ 16 ආකාර සැක සංඛා මෙතින්දි සියල්ලම සේදී යනවා, පිරිසිදු වෙනවා. ඒ නිසා කංකා විතරණ විසුද්ධිය. ඊළඟට යෝගාවචරය කරුන් ලබන්නේ සම්මාර්ථන ඥානයේ පටන් ගැනීමයි. සම්මාර්ථන ඥානයේ වශයෙන් තමන් විසින් දක්නා ලද රූප කලාප 23ක් මේ సంతානයේ තියෙන ඒවත් චිත්තචෛසික ධර්ම සියල්ල සම්පින්දනය කරමින් චත්තානීසාකාර මහා විපස්සනාට නම් වෙනවා. අනිත්‍ය ලක්ෂණ 10යි, දුක්ඛ ලක්ෂණ 25යි, අනාත්ම ලක්ෂණ 5යි කියලා මේ සම 40 ආකාරයෙන් විපස්සනාට හරවනවා, සම්මර්ෂණය කරනවා. මේ සම්මර්ෂණය කිරීමේදී ආලෝක, ප්‍රීති, පස්සද්ධි ආදී කර්ම 10ක් ඇති වෙන්න පුළුවන්. 10න් කීපයක් හෝ ඇති වෙන්න පුළුවන්. ඒවා පිළිබඳව නිකාන්තයේ කියලා ආශාවක් ඇති වෙන්න පුළුවන්. ඒකට කියන උපක්ලේශ 10 කියලා. මේ උපක්ලේශ 10 ජයගන්නට ඕනේ ත්‍රිලක්ෂණයට හරවලා. අනිච්ච දුක්ඛ අනාත්මයට හරවලා මේවා ජයගත්තාම නාම රූපයන්ගේ ශනික ශනිකව හරියට ඉදෙන බද්ධණියක පෙනබුබුළු බිඳි බිඳි වැටෙනා වගේ යැසක් වයින්කොට ජලාශයක පෙනබුබුළු ඉපදී ඉපදී බිඳෙනා වගේ නාම රූප බිඳෙන හැටි දැකෙනවා. ඒ මුද්‍යාමයේ ඥානයේ කියන මේ නෝන පහළ වෙන එකට කියනවා මග්ගානි මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඒ ආලෝක ප්‍රීති පස්සද්ධාදී අමාර්ගයේ බවත් ඒ විපස්සනාක් නැංවීම මාර්ගයේ බවත් ආબોධ කර ගැනීමෙන් උද්‍යාමයේ ඥානයේ පිරිසුදු වෙනකොට මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය. එයින් නැවතෙන්නේ ඊට පස්සේ පටන් ගන්නවා බංගානුපස්සනා වශයෙන් විපස්සනාව. රූප සප්තක අරූප සප්තක කියලා ඊට විශේෂ මනසකාර ධර්මයක් තියෙනවා. ඒ විපස්සනා මනසකාරයේ තුලින් විපස්සනා කරන දෝන පවා ඥානේ පවා විපස්සනා කරන්න පටන් ගන්නවා. ඉතින් මේ කුදුමාකාර ආලෝකයෙන් සියලුම චිත්තචෛසික ධර්මයන් රූප ධර්මයන් සියල්ලම 14 ආකාරයකින් විපස්සනා කිරීම නිසා බංගානුපස්සනා කියන විපස්සනා ඥානෙ පිළිගන්න. බංගානුපස්සනා ඥානයයි ඊළඟ තුන් ලෝකයේම බයත හේතුවක් බව දැනගැනීමෙන් ආදීනව දැකීමෙන් බාසුපත්තාන ඥානෙ ආදීනව ඥානයක්. තුන් ලෝකයේම ගැන සංස්කාර ලෝකය ගැන කලකිරීම වශයෙන් පහළ වෙන නිබ්බිදා ඥානයක්. මේ තුන් ලෝකයේම ඉතර වීමේ තැනැත්ත වෙන මුංචිතුකම්යතා ඥානයක්. මෙදීමේ උපාසලිතයෙන් වශයෙන් තීක්ෂණ ලෙස ත්‍රිලක්ෂණ විපස්සනා වැඩි යුතුයි කියලා දැනගන්නා වූ පරිසංකාන උපස්සනා ඥානයක්. මේ විපස්සනා වැඩිමින් මේ ස්කන්ධ ලෝකයෙන් එතර නිවනට පත් වෙනවා කියන ආභෝධය ලැබීමෙන් සිද්ධ වෙන සංකීර්තන කියන සංකාරුකේතා ඥානයක්. මේ ඥාන පරම්පරා පහළ වෙනවා. මේකට කියනවා ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය. මේවායින් පිරිසුදු වෙනින් ගිහිල්ලා ඊළාට යම් කිසි වේලාවකදී තමන්ගේ సంతානයේ සතිපට්ඨාන සතරක්, සම්‍යප්පදාන හතරක්, ඉරිදීපාද හතරක්, ඉන්ද්‍රිය ධර්ම පහක්, බල ධර්ම පහක්, බොජ්ජංග අටක්, මාර්ගාංග අටක් ශක්තිමත් බවටපත් වුණා නම්, ඉන්තු සත්‍රාය, භෝජන සත්‍රාය, උජ්ජල සත්‍රාය, ධර්මසාන සත්‍රාය කෙන මේවත් හරියට ලැබුණා නම්, ඒ මොහොතේදී සංකාරිතේකා විපස්සනා ඥානේ යදී සිටිනදී ඒ සිත් සංකාමයෙන් හිත භවංග ප්‍රතිත වෙලා මනෝද්වාදා වර්ජන ක්‍රියාසිත පාලවීමෙන් අනතුරු පරිසරම උපචාර අනුලෝම ගෝත්‍ර භූතියලා කාමාචර ජවන්සේ සතරක් පහළ වෙන එක වීතියේද මේ ජවන්සේ සතරෙන් පරිකර්ම උපචාර අනුලෝම කියන මේ සිත් තුනෙන් කෙරෙන්නේ නාමයක් හරි රූපයක් හරි සංස්කාර ධර්මයක් අනිත්‍යයි අනිත්‍යයි කියලා හෝ දුකයි දුකයි කියලා හෝ අනත්තයි අනත්තයි කියලා හෝ මෙනෙහි කිරීමයි. ඒකට කියනවා අනුලෝම ඥානෙ කියලා. ඒකට තවත් නමක් තියෙනවා තීක්ෂණ අනුලෝම ඥානෙ කියලා. ඒකට තවත් නමක් තියෙනවා උත්පාන ගාමිනී කියලා. මේ අවස්ථාව ළඟට ගෝත්‍ර භෝෂිත පහළ වෙනවා. ගෝත්‍ර භෝෂිත කියන්නේ පෘතුජන ගෝත්‍රයේ පාගාගෙන ආර්ය ගෝත්‍රයක තියෙන ගණ වේලාව. ඒ නිර්වාණය අරමුණු කරනවා. නිර්වාණය අරමුණු කිරීමේදී ක්ලේශ ප්‍රහාණය ඒ සිතින් වෙන්නේ නැහැ. නමුත් නිවන් අරමුණු කරනවා මාර්ගයට ප්‍රථමයෙන්. ඊළඟට මාර්ග චිත්තේ පහළ වෙනවා සෝතාපට්ටි මාර්ග චිත්තය. මේ සෝතාපට්ටි මාර්ග චිත්තයේදී ගෝත්‍ර භෝසිකෙන් අරමුණු කර ගන්නා ලද නිර්වාණ ධාතුව තත්වාකාරයෙන් දැක ගැනීමේදී නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණේ කරනකොට දුක්ඛ සත්‍යයේ ප්‍රීසිඳ ආબોධ වෙනවා, සමුදය සත්‍යයේ ප්‍රහාණ වශයෙන් ආબોධ වෙනවා, මාර්ග සත්‍යයේ භාවනා වශයෙන් ආબોධ වෙනවා, ආර්ය සත්‍යයේ පළමුවරට දැක ගැනීමෙන් එකවර ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ වීමෙන් සෝතාපට්ටි මග්ග සමන්නාගත කෙනෙක් බවට පත් වෙනවා. ඒ සෝතාපට්ටි මග්ගයට චිත්තස්සනෙයි. ඒ චිත්තස්සනෙ නිරුද්ධ වෙනකොටම සෝතාපට්ටි ඵල සිද්දකක් පහළ වෙනවා අපේ එළියට. ඒ ඵල සිද්දෙන් සිදුවෙන්නේ නිර්වාණය අරමුණු කිරීමයි. එතකොට මේ කියන පරිකාරම උපචාර අනුලෝම කියන සිත් තුනද කියනවා. අනිත්‍ය දුක් අනාත්ම කියන තුනේ අනිත්‍ය ලක්ෂණය මෙනෙහිකම් ලැබුවා නම් ඒකට කියනවා අනිමිත්‍ය විමුක්ත මුඛය කියලා. එනම් දොරටුව අනිමිත්‍ය විමුක්තයේ පිවිසෙන දොරටුව. දුක්ඛ ලක්ෂණය මෙනෙහිවනා නම් ඒකට කියන අප්පනිත විමුක්ත මුඛය කියලා. අප්පනිත නම් වූ නිවන් දොරටුව. අනාත්ම ලක්ෂණය නම් ඒ සිත් තුනට මෙනෙහිවෙන්නේ ඒකට කියනවා ශුන්‍යත විමෝක්ෂ මුඛය කියලා. ශුන්‍යත වාසයෙන් නිවනට පිවිසීමේ දොරටුව. ඊට අනිත්‍ය වාසයෙන් ලැබූ මාර්ගය නම් අනිත්‍ය වාසයෙන් දැකීමෙන් ලැබූ මාර්ගයයි ඵලයයි නම් නිවනයි නම් මේ තුනදම කියනවා අනිමිත්‍ය විමෝක්ෂය. දුක්ඛ ලක්ෂණය නැතිවීමෙන් නම් මේ මාර්ගයයි ඵලයයි නිවනයි ලැබුණේ ඒකට කියනවා අප්‍රමිත විමෝක්ෂය. අනත්ත ලක්ෂණය වැටහීමෙන් නම් මාර්ගය ඵලය නිවනයි ආબોධි ඒකට කියනවා ශුන්‍යත විමෝක්ෂය. මේ කිනවස්ථාවටපත් වුණාම එින්නවතින් නැයක භවංග පතිත වෙලා ආවර්ජනාති නැත්නම් ප්‍රතිවේක්ෂා චිත්තමීති පහක් පහළ වෙනවා. මග්ගම් ඵලංච නිබ්බානං පච්චවේක්කති පඬිතෝ සේසේ කිලේසේ හීනේච පච්චවේක්කති පානවා. ඒ කියන්නේ තමන්ට ලැබුණා වූ මාර්ගය අසවල් මාර්ගය කියලා මාර්ගයේ මෙහෙකරන චිත්ත නීත්‍යයක් පහළ වෙනවා. තමන්ට ලැබුණා වූ ඵලයේ අසවල් ඵලයයි කියලා ඵලයේ අරමු කරන චිත්ත නීත්‍යයක් පහළ වෙනවා. තමන්ට ලැබුණේ අසවල් ලක්ෂණ ඇති නිවනයි කියලා නිවන අරමු කරන චිත්ත නීත්‍යයක් පහළ වෙනවා. ඇතැම් කෙනෙකුට මෙතෙක් මාගේ සිතේ කෙලෙස් ප්‍රහාණ වුණා කියලා නැතෝ කෙලෙස් මෙනෙහි වීමේ චිත්ත නීත්‍යයක් පහළ වෙනවා. එවගේ මෙතෙක් තව ප්‍රේතයන් අවශිෂ්ටයි ඉතුරුයි කියලා ඉතුරු කෙනෙක් ගැන මෙනෙහි වීමේ චිත්ත වේතියක් පහළ වෙනවා. මේකට කියනවා ප්‍රත්‍යේක්ෂා ඥානය කියලා. මේකට තවත් කියනවා විමුක්ති ඥාන දර්ශනය කියලා. විමුක්ති ඥාන දර්ශනය. දැන් කියනවා සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය. සීලය කියන්නේ සීලස්කන්ධය, සමාධි ස්කන්ධය, ප්‍රඥාව නම් මේ ලෝකෝත්තර මාර්ගඵල දක්වා වැඩෝ නුවර. විමුක්ති ඥානයේ ඵලිතා නිවනට නම. විමුක්ති ඥාන දර්ශනය කියන්නේ මෙන්න මේ ප්‍රතිවේක්ෂා ඥාන. දැන් හිතුවට යෝගාවචරයා සෝතාපන්න පුද්ගලයෙක් බවට පත් වුණා. මේ සෝතාපන්න වූ බවන් නවතින්නේ තවත් තමන්ගේ ආත්ම ශක්තිය ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන්න තියෙනවා නම් අයමත් උද්‍යාමී ඥානයෙන් පටන් ගනි ඊපස්නා ඥාන වාදල අනුපිළිවෙලින් ගෙනෙන්න සතදාගාම මාර්ගඵල නිවන ආબોධ වෙනවා. තවදුර ශක්තියේ තේනවා නම් උද්‍යාමී ඥානයේ ඉඳලා විපස්සනා ඥාන වදන අනාගාම මාර්ගඵල නිවන ආબોධ කර ගන්නවා. තවදුර හිතේ ශක්තියේ තේනවා නම් අයමත් උද්‍යාමී ඥානයේ සිට විපස්සනා ඥාන වදන අරිහත් මාර්ගඵල ප්‍රතිලාභයටද පත් වෙනවා. මේ අනුව සැලකබැලීමේදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දීර්ඝ කාලයක් මුළුල්ලේ පෙරූ බෝධි සම්භාරයේ හේතුයෙන් අනුන්ගේ උපදේශයක් නැමැතිව ආනාපාන සති භාවනා පදනම් කරගෙන ඉතිරි කර්මස්ථාන සියල්ලම ඒ බෝමුලදී සම්පූර්ණ කරන අෂ්ඨ සමාපatti ලාභීව పూర్වේ නිවාස ඥානයෙන් අතීත ස්කන්ධ පරම්පරාව සරුවාකාරයෙන් දැක දැක්කා. චතුපපාත ඥානයෙන් අතීත අනාගත වර්තමාන තුන් කාලයට ඇති හිත ඇති හිත නැති සෑම ධර්මයක්ම දැක ගත්තා. පටිච්චසමුප්පාදයන් වූ විපස්සනා ඥාන වඩමින් අවියම් කාලයේදී මේකෙන් ලැබ සෝතාපට්ටි සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලානුක්‍රමයෙන් දස බල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්මිදා ඥාන ආදී කොට ඇති අනන්ත ඥාන ධාතු පරිවාර කොට ඇති සරුවත්න ඥාන ප්‍රතිලාභයි. ලෝතුරා සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. ඊමේ සරුවත්යන් වහන්සේ තමන් වහන්සේ බෝධි සම්භාරෙ පිරුවේ බුද්ධෝහං බෝධිසාමි නුත්තෝහං මෝචයේ පරේ කින්නෝහං චාරයිසාමි සංසාරෝගා මහා භයා කියන ප්‍රතිමේ යුතුව බැවින් ඒක අදාළ බෝධි සම්භාර පිරී තිබුණු බැවින් තමන් වහන්සේ ධම්සක් දෙසීමේදී පටන් පරිනිර්වාණ මංචකයේ දක්වාම අවස්ථානුකූලව සුදුස්සන්ට දහම් දෙසලා ඒ දෙසූ දහමින් සූවිසි ආසංකේයයේ නවකෝටි 70,000ක් දෙන ආරිසත්‍යබෝධයෙන් අමා මහ නිවනට පමුණුවා වදාලා එමේ සරුවඥන් වහන්සේගේ ශාසනය තමයි අද අපි මේ සීලයක් පුරන්නේ සමාධියක් වඩන්නේ විපස්සනාවක් වඩන්නේ ආගමික පිළිවෙත් තුළ යෙදෙන්නේ මේ හැම කටයුත්තකදීම අපි සලකා බලන්නට ඕනේ අපේ චිත්තසංතානයේ කුමක්ද වැඩෙන්නේ කියලා අපි নমස්කාරයේ කියන කොට පින්නතුනි අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඉතරමේ කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. සිතාපද එකක් ගන්න කියීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. දවොත් නඟ සාදු කියන කොටත් අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. බුදුපාණ දැල්වීමේදී සුවඳ කෝර දැල්වීමේදී මලක් පාන සකස් කොට තන්පත් කිරීමේදී එවගේ බුද්ධ පූජා පැවැත්ීමේදී බුද්ධ වන්දනා කිරීමේදී අපේ සිතේ වැදෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. වතාවත් පිරීමේදී එවගේම සිල් පේවීමේදී එවගේම ආසන පැනවීමේදී එවගේම පියවර නැගීමේදී කුසල් සිතින් හැමෙලාම අපේ සිතේ වැදෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. අපි ආනාපාන සතිය වැඩීමේදී මේ බුද්ධ අනුස්සති ධම්මානුස්සති ආදී අනුස්සති වැඩීමේදී ධම්ම පොතක් කියවීමේදී ධම්ම පදයට සවන් දීමේදී අපේ සිතේ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කොහොම මේක සිද්ධ වෙන්නේ? දැන් අපි සලකා බලමු දැන් මේ බණ පදයක් අපි කියනකොට බණ පදයට සවන් දෙනවා දෙගොල්ලේ. දේශකයන් වාසයේ දේශනවා ශ්‍රාවක පිරිස අසනවා. දෙගොල්ලට වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ගාංග. අද එකවර අත හේකේ පහළ වෙන්නේ නැහැ. එකවර අත පහළ වෙන්නේ මාර්ගපණ ඥානෝගෙ විතරයි. ඊට මෙහා ලැබෙන්නේ අඩුගානේ 4යි, මධ්‍යම ගානේ 5යි, උපරිම ගාන 6යි. අඩුගාන 4 කියන්නේ නුවණින් තොරව කුසල සිතක් කියනකොට මාර්ගාංග 4යි. නුවණින් යුතුව කුසල සිතක් කියනකොට මාර්ගාංග 5යි. සීලයක් සම්බන්ධ කුසලයක් නම් මාර්ගාංග 6යි. මෙන්න මේමයි මාර්ගාංග අපේ සිතේ වැඩෙන්නේ. දැන් අපි සලක බලමු අපේ බණ පදයක් කියන කොටේ දේශකයන් වහන්සේගේ සිතේ ලැබෙන්නේ මොනවද? දේශකයන් වහන්සේ මනා සිහින් මනා නුවණින් ඒ දේශනේ කරත්ීමේ දේශිතේ බොහෝ සෙන් සෝමනස්ස සාගතේ ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් තේලියක්. ඒ කුසල් සිත් තේලියේ හිතේනවා සම්මා දිට්ඨිය. ඒ කියන්නේ ඥානය සම්මා දිට්ඨියයි. එවගේම මේ කුසල් සිත නැවත නැවත පවත්වා ගැනීමේ නැන්වල සිතක් කියන එක චෛතසිකයක් කියන එකට කියනවා කුසල විචාරකයක සම්මා සංකල්පනාවයි. එවගේම මේ බණපදයක් කියන්නේ කියන්නේ දේශිකයන් වහන්සේගේ නූපං අකුසල් නූපදී යන උපං අකුසල් දුර්වී යන නූපං කුසල් සිත් පාල වෙන උපං කුසල් සිත් වැඩෙනවා. ඒ සඳහා හිතේ දිරිමත් කරන වීර්ය සම්මා වායාමයයි. දේශයන් වහන්සේ කය සිහියෙන් පවත්වාගෙන ඉන්නවා. හිතේ සොම්නස සිහියෙන් යුක්තව තියෙනවා. හිතේ කුසල් සිත සිහියෙන් යුක්තව තියෙනවා. ඉතිරි ඡාසික ධර්ම සිහියෙන් යුක්තව තියෙනවා. ඒතකොට සම්මා සතියයි. දවල් සිතන් ගාම ඒකාග්‍රතා ඡාසිකේ පහළ වෙනවා. ඒකාග්‍රතාව සම්මා සමාධියයි. ආනපින්න තුන්වත් එහෙමයි. ආනපින්න තුන්ගේ සිත එළඹ සිටි සිහියෙන් නුවණින් අහනවා නම් ඉතින් ගේ පහළ වෙනවා මාර්ගාංග පහ. මේ ආන්නේ බුදුබණ පදිය මේක බුද්ධ වචනය මේක ඒකාන්තයේ සත්‍යය කියලා පිළිගැනීම වශයෙන් පහළ වෙන නුවණ සම්මා දිට්ඨියයි. එවැගේම ඒක නැවත නැවත ආහන්දිත යොමු කරවන් ලබන්නේ සම්මා සංකල්පනාවයි. ධනපදී ආහන්ද ආන්නේ නූතං අකුසල් නූපදී යන උපන් අකුසල් දුරිමී යන නූතං කුසල් උපදීන උපන් කුසල් වැඩන උත්සාහයසිතේ තියෙන අවීරිය. ඒක සම්මා වායාමයයි. ධනසීමේදී පෙළවෙන්නට සමාධිමත් වුණා වාගේ හිත සිහියෙන් පවත්වා ගැනීම කායානුපස්සනා සත්‍යයයි. කුසාසිත කෙරෙහි ඇති වෙන සොම්නසේ සිහියෙන් යුක්ත දවින් වේදනානුපස්සනාවයි. කුසාසිත සිහියෙන් යුක්ත දවින් චිත්තානුපස්සනාවයි. කුසාසිත යෙතිනිචාසිත සිහියෙන් යුක්ත දවින් ධම්මානුපස්සනාවයි. මේක සම්මා සතියයි. ජවන් සිතාසිත ගානේ ඒකාග්‍රතාව පවතිනවා. කුසල සිතේ ඒකාග්‍රතාව සම්මා සමාධියයි. මේ අනෝ දලීමේදී අපි මේ බණ කීමෙන් ඇසීමෙන් දෙසතුන් සිදුවෙන්නේ මාර්ගාංග සිතේ වැඩිමයි. සීලයක් සමාදන්ව සීලයක් ආවර්ජනා කරනකොට මාර්ගාංග 6 වැඩෙනවා. මාර්ගාංග 6 කියන්නේ අර සීලාංග එකක් මේ පහට එක තියෙනවා. යතනෙන් වාස් විරතියක් නම් එතෙන්දී සම්මා වාචා මාර්ගාංගය තියෙනවා. කාය විරතියක් නම් එතෙන් සම්මා සම්මන්ත මාර්ගාංගය තියෙනවා. ආජීව පරිශුද්ධ සීලයක් නම් එතෙන්දී සම්මා ආජීව මාර්ගාංගය පහළ වෙනවා. තුන එකවර පහළ වෙන්නේ එකක් තමයි එකවර ලැබෙන නිසා හයක් ලැබෙනවා. මේවා වැඩෙනකොට පින්න තුනේ මුලින් සඳහන් කළ බෝධිපාක් ධර්ම 37 මාපේ වැඩෙනවා. මෙන්න මේක නිසා මේ ආර්ය සත්‍ය අවබෝධයට අපි චිත්තක්ෂණයක් ගානේ සමීප වෙනවා. ඒ කොහොමද? මේ මාර්ගාංග බෝධිපාක් ධර්මයන් සිටේ වැඩෙන්න වැඩෙන්න කල්ප කෝටි ගණන් සංසාරය අපට කෙටි වෙනවා. ජාත්‍යාදී සංසාර ගමන කෙටි වෙනවා. මෙන්න දුක්ඛ සත්‍ය අවබෝධයට සමීප වෙනවා. කල්ප කෝටි ගණන් සංසාරයේ ඈතට යන්නේ කෙනෙක් ස්කන්ධය අපේ කෙටි වෙනවා. අන්න සමුදේ සත්‍ය අවබෝධ වෙන හැටි. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා දකින්න තියෙන නිවන අපට ලං වෙනවා. නිරෝධ සත්‍ය අවබෝධ වෙනවා. කල්ප කෝටි ගණන් ඈත ගිහිල්ලා මේ පරිපූර්ණ කරගන්න තියෙන මාර්ගාංග අපි චිත්තක්ෂණයක් ගානේ වැඩි දියුණු කරගන්න. ඒ මාර්ග සත්‍ය අවබෝධ වෙන හැටි. මේක නිසා අපි කුසල ධවණේ චිත්තක්ෂණයක් ගානේ සිදු කරන ලබන්නේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ආબોධ කළ චතුරාර්ය සත්‍ය අවබෝධයේ සමීප වීමයි. එනිසා මේ බුද්ධෝත්පාද කාලයක චිත්තක්ෂණයක් තරම් සෙටි කාලයේ මිල කරන්න බෑ රංගුවන් වලි. මාපලයෙන් මිල කරන්න බෑ. චක්‍රවර්ති රාජ්‍යයෙන් මිල කරන්න බෑ. සත්විතී සත්දේව රජ පදවියෙන් මිල කරන්න බෑ. බ්‍රහ්ම රාජ පදවියෙන් මිල කරන්න බෑ. ඒක ජවන් සිතේ තියෙන ශක්තිය. එනිසා කුසල ජවන් සිතක ඇති ශක්තිය මේ තරම් උදාරයි ශ්‍රේෂ්ඨයි. එනිසා අපි දවසේ අවදි වූ තැන් පටන් නිින්දට යනතුරු උත්සාහවන්ත වන්නට ඕනේ. හැම ඉරියව්වකම හැම ක්‍රියාවකදීම කුසල් සිතින් කටයුතු කරන්න. ඒ සඳහා අපි අනුසති පුරුදු කරන්නට ඕනේ. අනුසති පුරුදු කිරීමේදී අපේ සිතේ සීලයක් වැඩෙනවා, සමාධියක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. මේ අනුව තමයි මහා බෝසතාණන් වහන්සේ ධම්මයෙන් ධම්මයට ධම්මයෙන් ධම්මයට අතරක් නෑර උපනිශ්‍රේ සම්පන්නව ඇවිල්ලා බෝධිසම්භාවය පුරාගෙන විචා අසංග කල්පයක් කරන් දීර්ඝ කාලයේ ගෙවාගෙන මාර පරාජයකට ලෝතුරා සම්මා සම්බුදු වුනේ. පසේ බුදුවරයන් වහන්සේලා දෙවා සංකේ කල්ප ලක්ෂයකින් පසු එවාගේ පසේ බුද්ධත්වයට පත් වෙන්නේ මේ හිත පිරිසුදු කර ගැනීම නෙවෙයි. අග්‍රශ්‍රාවකයන් වහන්සේලා ඒකා සංක කල්ප ලක්ෂයක්ම බෝධි සම්භාර පුරාගෙනයි අදසව තනතුරින් මේකන චිත්ත සංකාමයේ පිරිසුදු කරගන්නේ. මහා ශ්‍රාවකයන් වහන්සේලා කල්ප ලක්ෂයක් තිස්සේ මේ විදිහට දිනු කරගෙන ඇවිල්ලායි මහා තාග තනතුරෙන් අරිහත්ත්වයටපත් වෙන්නේ. සතු ආර්යයන් වහන්සේලාද කල්ප ලක්ෂ ගණන් තිස්සේ හිත දිනු කරගෙන ඇවිල්ලායි ඒ උත්තරීතර මාර්ගඵල ධර්මයන් සාක්ෂාත් කරගන්නේ. මේ අපි සිතන්නට ඕන අපේ තෙසේ මෙසේ අය නෙමෙයි. සමාත කල්පසේ ගණන් කල්ප දාස් ගණන් කල්ප ලක්ෂ ගණන් ඈතින්දා පේනවා ඇති. අපේ නිවන් ගමනට අපි පියවර නගලා තියෙනයි මේ උපනිශ්‍රේ සම්පත්‍යයතුව සිල් රැකෙන ඉදිරිපත් වෙන්නේ භාවනා කරන්න ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම తాවකාලික බව තේරුම්ගෙන මේ తాවකාලික වූ නා අනේක විද්‍ය උපේක්ෂයන්ද පාත්‍ර වෙන විශේෂ වෙන්නේ මේ ලෝකයෙන් එතර වෙලා ලෝකෝත්තර නිර්වාණය නෙමෙති වෙනස් වෙන සදාකාලික සාන්ත නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම සඳහා යම වූ සිටින් මේ සීල භාවනා පිළිවෙත් නඟටාට යොමී සිටින්නේ බොහෝ කාලයක් සිට දිනු කරගෙන මේ ඉස්සයි කියලා අපි හිතේ සොම්නස ඇති කරගෙන අදත් මේ දවසේදී ඔය පටන් මේ වෙනතුරු කාය සංපත් කරගෙන වචනේ සංපත් කරගෙන සිත සංපත් කරගෙන බලවත් ශ්‍රද්ධාවෙන් බලවත් ස්මෘතියෙන් බලවත් ප්‍රඥාවෙන් වීරියෙන් යුතුව මේ සීල භාවනා ප්‍රතිපත්තිය යෙදීම හේතුවෙන් අපේ సంతානේ වැඩනා වූ ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මය අපට ධ්‍යාන අභිඥා මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් අවබෝධ කර ගැනීම දක්වා හේතු වේවා වාසනා වේවා සිය නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ආකාශත්ථාච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් කුසල් දෙලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.